ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින පිරිමිනවන ඇතුළු මේ කවුරුත් විහාරස්ථානයට එක්රාසි වෙලා මේ කුඩා දරුවන් හැමදෙනාටම ආශිර්වාද පිණිස මේ පින්කම සිදු කළේ. ඉතින් මේ මාසයේ උපන්දින සමරන හැමදෙනාටම ආශිර්වාද කරමිනොයි මේ පින්කම සිදු කළේ. ඉතින් පින්තුනි ලෝක ජනගහණය දැන් කෝටි 800 ගණන් ඉන්නවා. දවසකට කෝටි 2ක් අය උපන්දින සමරනවා. ඒ නිසා හැම දවසකම කෝටි 2ක ගණනක් ලෝකේ උපන්දින සමරන අවස්ථාවක් අපි ඉන්නේ. ඉතින් ලෝකේ මිනිස්යන් දිනකට 250,000ක් 60,000ක් වගේ ප්‍රමාණයක් ඉපදෙනවා. දිනකට 170,000ක් විතර මියනවා කට්ටිය. ඉතින් අපි හුස්මක් අරගෙන හුස්මක් පල්ලෙහාට දානකොට ලෝකේ 6 දෙනෙක් ඉපදিলা කොහේ හරි. ලෝකේ 4 දෙනෙක් මිය ගිහිල්ලා. ඉතින් ඒ වගේ ජනගහනයක් සමග අප මේ කාලය ගත කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මනුස්ස ලෝකේට කෙනෙක් එන ලැබෙන්නේ සතර ලෝකෝ පිනකාංශයක් විදියට. ඒ නිසා මේ දරුවන් දැස බලමිටි තම පැහැදිලි වා පින් කළා පු දරුවන්. ඉතින් මේ දරුවන් ඔබේම දරුවන් වල ඉපදිලා ඉන්නේ. ඒ දරුවන් මේ ධර්ම වරප්‍රසාදය ලබන්න බුදු දාම සංගයෙන් තෙරුවන් ලබන්න තමයි මේ දරුවන් ඔබේම දරුවන් වලින් ඉපදලා ඉන්නේ. ඉතින් ඒ ධර්ම වරප්‍රසාදය ලබා ගැනීම තමයි දෙමව්පියන් හිතින් අපේ ලොකු අගතියම වෙන්නේ. ඉතින් අද මේ පින්කම කරපු අවස්ථාවේ අප විශේෂයෙන් මේ දරුවන්ට ආශිර්වාද කරනවා. විශේෂයෙන් අර ලිදුවට ඒ වගේම සාන්තිය ආදීනියට we wish you a very happy peaceful birthday අරලි and Sakya, by the power of the people in the Buddha, Dhamma, Sangha, may you be well, happy and peaceful. May you have all righteous vision, spiritual and educational goals may be success by the power of this spiritual energy. Sadhu, sadhu, sadhu. When we do this kind of activities, especially meritorious activities, what is the difference between meritorious activities and our day-to-day activities? When we do some activities in our school or any other place, we have competition. Always we have a competition. We hope to defeat others. But when we do a meritorious activity, we have no competition. Therefore, our mind is so pure and calm. That is the nature of happiness. When we do this kind of activities, we are happy. What is the reason of happiness? The reason is that our mind has no greed, no craving, no anger. Our mind is so pure and calm. That is why we are happy. When we do other activities, we always think that happiness will be coming tomorrow. That is why we always wish adata wada honda hetak labewa. We wish better tomorrow than today. That tomorrow never comes. We always think that happiness will come in the future. But the difference of meritorious activities are that when we do these activities, our happiness is at this moment. We are happy when we do these activities. That is the result of our activities, meritorious activities. That is very important. The reason is that our mind is very pure and calm at this moment. We are so calm. We are happy. That is the result of doing meritorious activities. That is very important. On the other side, you are practicing generosity, dana. When you offer something to others, your mind has no greed, no anger. Your mind is so pure and calm. And also, especially when you offer food to someone, at the same time, you offer four things. Are you? Longevity, one good complexion, supper, health or happiness, balance, strength. These four things you offer at the same time when you offer food to the Mahasangha. As the result of offering these four benefits to the Mahasangha, you also will receive those benefits. Longevity, good complexion, health, and strong or strength. These four things we receive as the result of offering food to the Mahasangha. And also, having these facilities you offer to the Mahasangha, we develop our strength, and also we practice Dhamma, and also we preach Dhamma to you as the result of your benefits. That is why the Supreme Buddha says, Mahasangha or monks are the supreme field of merits for the world. Anuttaram punyakhetam lokasa. Why the Buddha says that? When we see the Mahasangha, Bhantes, monks, our mind is so happy. When you offer something to Mahasangha, we can develop our spiritual energy. And also when monks preach Dhamma, we can understand the reality of our life. And also we understand how we develop our mind to the maximum level. Especially, when you offer something to the Mahasangha, the main benefit that you receive, the occasion to listen to what the Blessed One explained, what the Supreme Buddha explained. The Buddha explained three things that help us to develop our happiness. The very first thing is sila or virtue, discipline in our speech and behavior. When we do something, when we speak something, we think again and again whether it is correct. That's the discipline in our speech and behavior. Especially, we practice five precepts: abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. These are the five precepts. When you practice five precepts, we have no regrets. We have no mistakes in our life. And also, other people have no fear, no doubt, no suffering from us. And also our parents are so happy about our life. They are sure that we don't do any wrong conduct in our life. That is the real way how we can pay our gratitude to our parents. Practicing discipline or practicing five precepts is the way how we can make our parents happy. When we practice sila, our parents are so happy about our life. They have no fear, no doubt, no problems from us. Okay? Therefore, we always try to practice five precepts. That is one of the ways how we can pay our gratitude to our parents who work hard for us. And also, second step of our spirituality is that Buddha says, samatha or concentration, especially practicing loving kindness meditation. We always contemplate on this, may all beings be well, happy and peaceful. We like our happiness. We like our success. Other people also like their success, their happiness. Therefore, we wish them. As the result of practicing loving kindness meditation, we overcome, we reduce our anger. You know, anger is one of the main reasons that disturb our peace of mind. Even though you are well educated, although you are rich, if your mind is polluted with anger, actually you have no peace of mind. You have no happiness because of anger. By practicing metta bhavana or loving kindness meditation, we overcome anger or ill will and also we develop our inner peace, happiness. That is one of the benefits that we receive throughout practicing Metta Bhavana or loving kindness meditation. That is very important. And also next quality that we develop is that mindfulness, being aware of the present moment, being aware of our body and mind. We always keep our mind in the present moment. When we remember something which happened in the past, we immediately understand that previous experience has already ceased. And also when we remember something which will be happening in the future, we immediately understand that incident hasn't come yet. We understand now I am in the present moment. That present moment, the present thought also arises and ceases at the moment. This is the way how we can develop our mind or spirituality in the maximum level. These three things, discipline in our speech and behavior, practicing loving kindness meditation, and mindfulness. These are the qualities that we can develop for our inner peace. Inner peace, so happiness is the main purpose of everyone. You do everything in the name of happiness. You go to school, you go for some sports, you do everything in the name of happiness. Buddhism explains the real way how we can develop our happiness. Practicing these three things is the real way how we can develop our spiritual success, spiritual happiness. As the result of practicing this pattern, we can see our skills. What are the real skills? Your GPA? Actually, no. Your grade point average is not the real success. Your real success is that Buddha says, Susukham vata jivama vedani svavairino. Let's live happily without anger among the people, those who are angry. This is your skill. If you can say to someone, you can't make me angry, that is your success. That is your skill. That is your proficiency. And also, let's live happily without greed among the people, those who are greedy. This is our skill. A lot of people in this society, they are so greedy. Among them, you are so generous. We can live without craving or greed among the people, those who are greedy. This is our skill. And also, finally, we live without ignorance among the people, those who are ignorant. This is our skill. How we overcome ignorance, practicing mindfulness, keeping our mind in the present moment, being aware of our body and mind. This is the way how we can overcome ignorance or delusion. As the result of practicing this pattern, we develop our wisdom to the maximum level. We can live like a lotus flower. You know, lotus flowers origin in the mud and water. They come over mud and water. They bloom with good smell and beauty. We are also like that. We live in the ordinary society. A lot of people in this society are greedy and angry. Among them, our mind is so pure and calm. We are happy like a lotus flower which is in the mud. Okay, dear friends in the Dhamma, you can be happy about your meritorious activity that you practice here, offering dana or food to the Mahasangha. As the result of this activity, you can be happy about your meritorious act, and also until your next birthday, next year birthday, you can be happy thinking about this meritorious act. Pinatuni, මේ අවස්ථාවේදී පියවෙනවා නම් මේ දරුවන් බොහෝ දෙනෙක් සහභාගී කරගෙන ඉතාම ලස්සන පින්කමක් සිදු කළේ. ඉතින් මේක තමයි ඇත්තෙම පින්කමක් සිදු වෙන ඕන විදිය. ඔබ ඔබේ දරුවන්ට ආශිර්වාද කරනවා වගේම මේ දරුවෝ ඉන්න බොහෝ දෙනෙකුට ආශිර්වාද කරනවා. ඔබ ඔබේ දරුවාට විතරක් ආදරය කරන්නේ, ඔබේ දරුවාගෙන් විතරයි ඔබට ආදරය ලැබෙන්නේ. ඔබ ලෝකේ බොහෝ දරුවන්ට ආදරය කරනවා නම් ඒ බොහෝ දරුවන්ගෙන් ඔබට නැවත පෙරලා ආදරය ලැබෙනවා. ඒ නිසා අපි බොහෝ විට අපේ ගෙදරට අපේ දරුවාට විතරක් අපි කොටු වෙලා ඉන්නේ. නමුත් ඒන් බැහැර ලෝකයේ දරුවන් ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න. අන්න ඒ හැඟීමත් එක්කම තමන්ගේ දරුවෝ වගේ ලෝකයේ අනිත් දරුවන් ගැන අපි හිතන මෛත්‍රියක් ඇති වෙනවා. මේක තමයි මහා බ්‍රහ්මයා හිතන විදිය. ලෝකයේ වාසය කරන බ්‍රහ්ම ලෝකයේ වාසය කරන මහා බ්‍රහ්මයා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වලින් මුළු ලෝකයා දෙසම බලමින් වාසය කරන. ඒ නිසා මනුස්ස ලෝකයේ අපිට බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. ඒ නිසා මිනිස් සිරුරක් දරාගෙන කායිකව එහෙත් මානසිකව අපට බ්‍රහ්මයන් වගේ ජීවත් වෙන්න, මහා බ්‍රහ්මයන් වගේ ජීවත් වෙන ක්‍රමය තමයි මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. ඒ නිසා අපි අරලිය දුවට ආශිර්වාද කරනා වගේම මේ දරුවන් හැම දිනකටම ආශිර්වාද කරනවා. ඒ දරුවන්ගේ අනාගතේ හැමතිම සඵල වෙන්න, සාර්ථක වෙන්න කියලා. ඉතින් ඒ පැතුමෙන් තමයි මේ පින්කම ඉතාම ලස්සනට මේ සිදු කළේ. ඉතින් මේ පින්කම ලස්සන කරගන්න ඔබ බොහෝ දෙනෙක් සහභාගී වෙලා දානෝපකරණ සකස් කරගෙන ඇවිදලා ඔබේ දරුවන් වෙනුවෙන් කරන පින්කමක්සේ කියලා හිතලා මේකට සහභාගී වුණේ. ඉතින් සාපි වෙනවට වගේම මේ රැස්වෙච්ච හැම දිනකටම අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් චන්ද්‍රගානවන, දේශානිනවන, අසනෝ අසනෝන, ඒ වගේම අපේ අසන්ත මහත්මා, පියුමිනෝනගේ දෑඹර සහෝදරිය, ඒ සහෝදරය ඇතුළු ඒ හැම දෙනාම, ඒ වගේම පසුගිය දිනවල මේ රටට ආපු එංගලන්ත ඉඳලා ඒ දුෂ්සන්ත සිල්වා දොස්තර මහත්මා, ඒ මහත්මිය ඇතුළු මේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ රැස් කරගත් මේ උතුම් පින්කම ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සැලසේවා. විශේෂයෙන් මේ රැස් කරගත් උතුම් කුසලයේ සම්මෙ දුස්තික දෙවියන් අනුමෝදන්ව මේ මාසයේ උපන් දිනයේ සමරන එස්හරත් වික්‍රමසිංහ පියතුමා, ඒ වගේම අරලිදුව සාක්‍ය ආදීනිය, ඒ වගේම රමණී පෙරේරා ඒ පුංචි අම්මා, ඒ වගේම ස්වර්ණමාලී පෙරේරා දෑබර මෑණියන් ඇතුළු ඒ සියලු උපන් දින සමරයන්ට දෙවියන්ගේ දහම රැකවරණ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නියේ සියලු යහපත උදා කර දෙත්වා කියන ප්‍රතිමෙන් අපි මේ උතුම් පින්කම ආනිසංස දෙවියන්ට අනුමෝදන් කරලා දෙවියන්ගේ ආශිර්වාදයක් සලසා ගනිමු. ගාථාව කියමු එකට. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. රැස්කරගත් මේ සියලු කුසල දහම් අපනමින් මියගිය සියලු ඥාතීන්ට දනමෝදන් කරවමු. විශේෂයෙන් මීට මාස කිහිපයකට කලින් මියගිය අයිලි මාටින් මහත්මිය ඇතුළු ඒ පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාම මේ පින දැක සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි ගාථාව කියලා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. හොඳයි, පියමිනෝනා ඇතුළු මේ හැම දෙනෙක්ම එක වගේ සතුටට පත් වන්න අද දින මේ විහාරස්ථානෙට පැමිණලා ඉතින් ස්වාමීන් වහන්සේලාත් නමකට දානේ පූජා කළා බුදු පූජාව සහිතව. ඉතින් ඔබ මේ සිදු කළේ මහානීය කුසල දාමක් මේ සම්බුද්ධ ශාසනය කරන්න පුළුවන් උතුම්ම දානමය පින්කමක් මේ සිදු කළේ. ඉතින් රැස් වෙච්ච හැම දෙනෙක්ම සතුටු වෙන්න ඔබේම දෑතින් ඔබේම දරුවන් වෙනුවෙන් ඔබේම අමල තාත්තල වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම ඔබ විසීම කරා වූ පින්කමක් සේ කියලා හිතලා බොහොමත්ම සතුටට පත් වන්න. රැස් කරගත් නූතන් පින්කම ආනිසංසයෙන් පින්වත් හැම දෙනාටම මෙලොවසින් නිරුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලේ වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සොයා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.